අපි අමාවැක්කලාගේ වශයෙන් ඒකද අද මලසිරුණු කොටගන්නට සමාය ඉදපත්ලා තිබෙන්නේ කියලා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ තරම්ම මංගලොත් කියලා තුළ මැතිවරණ ව්‍යාපාරය කොට ගැනීම සම්බන්ධයෙන් හිත අපි අපේ ඉන්දීන් ගර්වයන් කරගන්නවා නම් කරගන්නවා නම් මනස කොට රාශියක් වෙනවා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ මංගලොත් භාවයේ මේ වෙනවා